జైరల్ హుసేన్ కుమార్ కథా కన్నుకోటమ గట్కటటమ కీన పలవెని వతావట తమై మేవగే పరీక్షణ వార్తావ ఒహుగే కార్యాలయం కరే కియల ఏక ప్రశ్నోత్తర సపీమేదిత్ కీన మేక అముత్తక్ మేక అలుత్ దయక్ කියලා. ඉතින් ඒකෙන් අපිට පේනවා මීට කලින් රටක් සම්බන්ධයෙන් සිදු නොකළ ආකාරයේ අමුතු ක්‍රියාවලියකට අපි යටත් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඇයි අපි ඒ වගේ දෙයක් පිළිගන්නේ? අපිද මේ ලෝකේ වැඩිම මිනිස්සු ගාණක් මරපු රට යුද්ධයකදී? අපි වෙන රටවල් ආක්‍රමණය කරාද? අපේ යුද්ධය තාම යනවද? තියනවද නැහැ? මොකටද මේ පළවෙනියා වෙලා තියෙන්නේ? ඉතින් ඒකෙන් අපිට පේනවා මේකේ අමුම අමු අසාධාරණකමක් තියෙනවා. අපි මේක ප්‍රතිපත්තියක් හැටියට ප්‍රතික්ෂේප කරන්න ඕන. රතු ඉරක් ඇඳලා මේක ප්‍රතික්ෂේප කරන්න ඕන. මේක වැරදි කියලා.